ධර්ම දේශනාව. සිත ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැත්ත ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද මෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්ත චක්‍රාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ගේ මොක්ඛදං ධම්මස්සවෙන කාලෝ අයං භදංතා ධම්මස්සවෙන කාලෝ අයං භදංතා ධම්මස්සවෙන කාලෝ අයං භදංතා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝචායං කාමේසු කාමසුකල්ලිකාන යෝගෝ හීනෝ ගම්මෝ පතුජ්ජන්කෝ අනරියෝ අනත්ථ සංහිතෝ අනිදා ධර්ම අනුශාසනාව සවන් දෙන දැවතුනි, පසුගිය ධර්ම දේශනාව කරමින් අපි ශ්‍රී බුදු පියාණන් වහන්සේ ලෝට පළමු හෙලිකර වදාලා වූ මංගල ධර්ම දේශනාවෙහි ඇතුළත් ප්‍රතිබු අත්හලයිතු අන්තයක් පිළිබඳව මැනවි විස්තර කරන ලැබුවා. අපේ ධාතු රාගත්තේ අත්තිල මතාන යෝගයේ අත්‍යවමතාන යෝගී කියන වචනේ අපි දුන්න අර්ථ තමයි තමා තවන මාවත කියන එක. තමා යනු ශරීරය නොවන බවත් මම කියන හැඟීම බවත් අපි පැහැදිලි කළා. ඒ අවසානයේ අනරියෝ අනත් සංහිතෝ. අනරියෝ යනු මාර්ග ඵලලාභී නොවන බව. අනත් සංහිතෝ යනු දුෂ්ක්ෂණයට අහු වෙන බව. හෙවත් අපි දීර්ඝ වූ අසඤ්ඤතලවල උපතලබන්න සිදු වෙනවා. බුදුරේ දෙන්නේ තුන් දෙනෙක් පහළ යන පුරාත මොන ගැහෙන්නන ලැබෙනවා ආයෙත් තාපහු ඉතුරු තැනට මෙන්න වෙනවා. ඒ නිසා ඒ විශේෂ මහන්තින් අන්තිමක සිදුවන්නේ අනාස්තය. මෙන්න මේ නිසායි බුදුන් වහන්සේ අත්කල මතාන් යෝග දුක්ඛෝ කියලා කිව්වේ. මහා විශාල දුක්ඛස්කන්ධයක් විඳලා යම සබා ගත්තා වුණාට ඒක නිකන් මෙන්න මේ වගේ දෙයක්. අපි හිතුව ගින්නක් නිවාගෙන ගියයි කියලා. නමුත් අලුයට දිනකපුර ඉතුරු කරලා අපි වැඩි අතහැරලා නැවත කාලය යගෙන සම්පූර්ණ වින්නම ඇවිලින්නේ හැකියාව අර බිඳුරට තියනවා වගේ මේ කෙලෙස් යටපත් කරන යන ගමන කෙලවරවන්නේ නැහැ. ආපහු කෙලවරවන්නේ ආයෙත් කෙලෙස් සහිත කරකේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාව දැකලා දාලේ නැහැ. අර්ථයක් ඇති කෙලවරක් ඇති ගමනක් විදියට. ඒ පිළිබඳව අපි පසුගිය සතියේ දීර්ඝ වශයෙන් විස්තර කරන නිසා ඊට වඩා අද පැහැදිලි කරන්න කල්පනා කරන්නේ. ඊළඟට උන්වහන්සේ තවත් අන්තයක් පැහැදිලි කරනවා. යෝචායං කාමේසු කාමසුකල්ලිකාන යෝගය. කාමසුකල්ලිකාන යෝගය කියලා කිව්වමත් දරුවන් නැත්තම් සමහර අය ශරීරයට සැපදීම කියන වචනයක් පාවිච්චි කරගෙන එතනින් එහාට නොයා ඉන්නවා. මම යලිත් මතක් කරනවා මේ දැනීම උදව් වෙන්නේ භාගයට විතරයි. ශ්‍රී බුදු පියාණන් වහන්සේ වදාළ ධර්මයේ ගැඹුරට යන්නට නම් ඊට වඩා මිහි පැහැදිලි කරලා තියෙන කාරණා ටික අප තේරුම් ගන්න වෙනවා. තේරුම් ගත්ත කෙනෙකුටයි කාමසුකල්ලිකාන යෝගිය තියෙන ආදීනවේ දකින්න හම්බ වෙන්නේ. බුදුන් වහන්සේ වදාළ කරුණක් මේ. තමා මේ කාමයන්ගේ ආස්වාදයේ ආස්වාදයේ වශයෙන් ආදීනව වශයෙන් දැකලා නිස්සරණ ඒ කර ගන්නාතුරු සම්මා සම්බුද්ධ බව ප්‍රකට කළේ නැහැ කියලා. මෙතන අපි ඉස්සරහට පැහැදිලි කරනවා. ඒ නිසා අපි මේ කාමයන් කියන්නේ මොකක්ද කියන එක ටිකක් සවිස්තරව දැනගන්න ඕන. කාම ලෝක. ආපාය හතරකත් කාම ලෝක කියලා කියනවා දුක් විඳින බැවින්. සදිවි ලෝකයකත් කාම ලෝක කියලා කියනවා ඝන සිරුරක් නැතුව සුවපහසු විඳින බැවින්. මිනිස් ලෝකයක් කාම ලෝක කියලා කියනවා. ඒ කියන්නේ කාම අරමුණු මුල් කොටගත් විඳින ඇති ප්‍රතිසන්ද ඇති ස්ථාන. එහෙනම් කාම කියන වචනෙට ගන්න වෙනවා කැමති පරිදි කියන එක. අපි අපේ මිනිස්සුර නැත්තම් බබයක් පමණ සිරුර උදව් කරගෙන මේක තේරුම් ගැනීම අපිට තේරෙන නිසා එතකොට කාමයේ ආකාර පහයි. අපිට කාමයේ විඳින්න ආකාර පහක් ලබා දීලා තියෙනවා. ඒ තමයි ඇස කන නාසය දිව කය. එතකොට අපි ඒවට කියන්නේ රූප කාම, ශබ්ද කාම, ගන්ධ කාම, රස කාම, පොට්ටබ්බ කාම සහ මානසින් විඳිනවා නම් ධම්ම කාම. දෙන්නේ සාමාන්‍ය සමාජයේ තේරෙන දෙයක් තියෙනවා. උන් කල්පනා කරනවා මේ ඉන්ද්‍රන් තහ පිනවන එක ඊට අවශ්‍ය මූලික සබහසුම් ලබා ගන්න එකක් තමයි ලෝකේ ලබන තියෙන සතුට කියලා. ඉන් එහාට අධ්‍යාත්මික සතුටක් හෝ මරණයේ තියා යම් දෙයක් හෝ නෙමෙයි උච්චරයි මේ ලෝකේ ලබන්න තියෙන ඉහළම සතුට මේ ඉන්ද්‍රයන් කිනවන එක කියලා හිතන අය ඉන්නවා. තවත් එහාට මෙහෙමත් හිතනවා. මේ සැප සම්පත් අපට මදව ලැබිලා තියෙන පින් මද නිසා තවදුරටත් පින් කරගත්තොත් අපට මතු ජීවිතවලදී මීට වඩා මේ සැප සම්පත් ලබන්න පුළුවන්. තවදුරටත් අපට මේ සැප සම්පත් මේ සංසාරේ විඳින්න අනාගත බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන තුරුම සම්සෝ විඳින්න පුළුවන් කියලා. බුදුහාමුදුරුව ඉදිරියෙන් තියාගෙන ඉදිරියේ බුදුහාමුදුරුව ලකින අදහසෙන් යමෙක් එතෙක් මේ කාම ලෝකයේ සැප විඳින්න යන්න කල්පනා කරනවා නම් ඔවුන්ම දන්නේ නැහැ ඔවුන් සියලු දෙනාත් කාමසුකල්ලි කාමයෝගින් කියලා. මෙන්න මේවයි අපට පැහැදිලි කරලා දෙන්න ඕන. තමන්ම අත්කලමකාන යෝගියා දන්නේ නැහැ තමන් අත්කලමකාන යෝගියෙක් කියලා. කාමසුකල්ලි කාමයෝගියා දන්නේ නැහැ තමන් කාමසුකල්ලි කාමයෝගියෙක් කියලා. හේතුව මායාව දිහැටි. මායාව හැම විටම ස්වාභාවික සත්‍යයන් පෙන්වන්නේ නැහැ. මායාව කියන්නේ කෙනෙක් නෙමෙයි. අපේ මුලාවට කියන නම. හැම විටම මේක ප්‍රගතියාර්ථයක් යහපත් අර්ථයක් පෙන්වන උනත් ඇතුළතින් පවතින්නේ මුලාව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ කාමයන් පිළිබඳව අයිතිය ලබා දෙන අතර බෞද්ධයින්ට කාම භෝගී දිහාට අත්ති භෝග අනන කියන සුඛ විඳින්න පුළුවන් බව කුලපුත්‍ර සීමාවී කෝ ආරිසාවකෙක් බවට පත් වෙන්න පුළුවන් නම් ඒ ජීවිතේම නිවැරදි සුවයවත් අනවජ්‍ය සුඛේ විඳින්න පුළුවන් බවත් උන්වහන්සේ වදාළා කියලා. නමුත් මේ ආර්ය මාර්ගයේ හමුවේදී උන්වහන්සේ තවත් පැතරයක් පෙන්වනවා මේ කාමයන්ට. සුප්පිනෝපමා කාම සුපින කියන්නේ සිහිනේ. කාමයේ සිහිනේකට උපමා කරනවා. තවත් උපමා ගොඩක් පවතිනවා. මස්ලේ නැති ඇටකටුවක් සූප්පු කිරීමකටත් කාමයේ පෙන්වනවා. මේ උපමා හරිම ගැඹුරුයි. අපි මේ දේවාපේම හොයාගන්න හැදුවට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි උපමා දෙකක් ගැඹුරින් අරන් කල්පනා කරන්න ඕනේ. අපි අද ඉන්නම් කතා කරන්නේ මේ කාමයේ කියන එකේ යථා ස්වභාවය පිළිබඳව. කාමයේ කැමැති පරිදි විඳින දෙයක්. ඇසට රූප, කනට ශබ්ද, නාසයන්ට ගන්ධ, දිවට රස, කයට පහස. මේ පංච ඉන්ද්‍රියක් අපිට දීලා තියෙන්නේ පස් ආකාර දේවල් ලෝකේ පවතින බැවින් ඒවා හඳුනාගෙන ජීවිතේ ගෙන යන්න සහ ආරක්ෂා කරගන්න. ඒකට කියන්නේ පසුඳුරන් පිනවීම කියලා. නමුත් මේ ඉන්ද්‍රිය පහ සීමාව ඉක්මවා පිනවීම මුළු ජීවිතේම ඒක පිසුපස ලොකු බදිනවා නම් යමෙක්. එතකොට උට ඉතිහා ලෝකයක් හම්බ වෙන්නේ. එතකොට ඔහු ඉන්ද්‍රයන් පිනවීම පසුපස යන්නේ. දැන් බුදුදහමේ කාමයන් මස්කටකට උපමා කළා නම් සිහිනයට උපමා කළා නම් තවත් ගොඩක් දේවල් කියන උපමායි සූත්‍රය. එහෙම වදාලේ ඇයි කියන එක තේරුම් ගන්න. බලන්න මට මේ වගේ පැත්තක් මතක් කරන්න තියෙනවා. අපි ඔබේ ලෝකේ දින පහක් හයක් හතක් දිවා රාත්‍රී මාසයක් ඔබට ඔබේ නිවසේ පවතින මාධ්‍ය මගින් ගීත නාට්‍ය ආදී කොට ඇති චිත්‍රපට ආදී කොට ඇති ඕනෑම තරම් දෙයක් තරම්ලා මේ ඉදරන් පිනවීමේ හැකියාව තිබෙනවා. අවාසනාවක තරම මේ සීමාවෙන් සෑහීමට පත් නොවන ඔබ ඔබට මොනද නේද? නැත්තම් මේවා සංවිධානය කරන අය විසක් පුසොන් ඇසලාදී දේවලුත් ඉඳුරන් පිනවන උත්සව බවට පත් කරගනවින් සිටිනවා නේද මේ රට? විසක් ඇස් දෙකින් බලන්න බෑ, පුසොන් ඇස් දෙකින් බලන්න බෑ, ඇසල ඇස් දෙකින් බලන්න බෑ. ඒවායි තියෙන ගැඹුර තේන්නේ ඥානවන්තයින්ට නුවණින් විතරයි. විසක් පුසන් රැසල වැදගත් වෙන්නේ ප්‍රතිපත්ති පූජාව තේරුම් ගැනීම ලෝක හෙළි වූ පැරි. එහෙත් ප්‍රතිපත්ති පූජාව 0.1කට විතර දාලා ආමිස පූජාව 99.9කට දාලා ඔබත් අපත් හැඩගැහෙන්නේ විසක් සහ පුසන් රැසල සඳහා කලාප හදලා ඉන්ද්‍රියන් පාපිනවන්නට නම් ඔබ බුදුරජාණන් වහන්සේ වදාළ මඟද යන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ මග යන්නට දුපදෙස් දෙන්නේ gedara tiyana kaamaya poe dawasata piliyata aragena ay kampaka vindima sandahana sampasura tibima sandahadane lokayak avadhi karanne kiyana eka ewa karana ay karawana ay samvidhana karana ay hemoma gemuren hitala ganne eya yapi utsahay karana pehedili karawima thula ehenam ai yama pihinayak kiyala kiyanne සුඛින උතුමාකම් අපිට තේරුම් ගන්න වෙනවා. ඔබ යම්කිසි මංගල උත්සවයකට හෝ ශෝකී අවස්ථාවකට හෝ රාත්‍රියේ සීනෙන් සහභාගී වුණා කියලා හිතන්න. මංගල උත්සවේ නම් ඔබට ප්‍රීති අඩුවක් නැතුව පවතිනවා. ශෝකී නම් ඔබට අඩුවක් නැතුව පවතිනවා. අවදි බලන් ඔබේ විඳ සැකෝ දෙක දෙකටම පදනමක් තියනවාද කියලා. ඒ කිසිලක් පිළිලා නැහැ. ඔබගේ සිතට නේද රැවටි පවතින. මේ උපමාව පෙන්වන්නේ ඇයි බුදුරජාණන් වහන්සේ? කාමයේ අනු බාහිර ලෝක තියෙන දෙයක් නව තමන් විසින් තමන්ගේ හිතේ හදාගත්තා වූ පෞද්ගලික අදහසක් මතයක් කියන එක පෙන්වන්නයි මේක පෙන්වන්නේ. ඔබට තව ගාථාවකුත් තියෙනවා අපි ඉස්සරහට ගනිමු. තරේක උපමාවකුත් තරම් පැහැදිලි කරමු. ඇයි මස් කටුවකට උපමා කරන්නේ? මස් කාලා ඉවර වෙලා කටුව පැත්තකට විසි කරා. එතකොට ඒක මස් නෙහනේ, මස් වලින් රසය තිබෙන්නේ. නමුත් සුනකයකට මේ කටුව අහු වෙනවා. තනතල බොල්ලක් කියලා. මුදෙලින් දැනනවා මේක කිසියම් ගන්ධයක්. මේක අරගෙන ගිහිල්ලා යම් තැනකට කකුල් දෙකට තියාගෙන මේක හපන්න ගන්නවා. තද කටුවක් වෙයි මේක හැපෙන්නේ නැහැ. නමුත් සුනකයා බැවින් ඌ දන්නේ මේක හපන්න හපන්න උගුගේ හක්ක තුවාල වෙන බව. හක්ක තුවාල වීමෙන් පසු එහෙන් රුධිරේ වහන වෙන්න පටන් ගන්නවා. ඒ රුධිරේ රසවුන්ට දැනෙනවා දැනෙලස්ස. ඌ දැන් හිතනවා මේ මස් කටුවේ තමා මේ රුධිරේ පෙන්නසු තියෙන්නේ කියලා. ඌ තව තවත් මේ මස් කටුව හපනවා. ඌ දන්නේ නෑ නේද උගේ රුධිරේ රසවින්ද කියලා. මස් කටුවේ රසයක් තිබුණ නැති බව ඌ දන්නේ නෑ නේද? මෙන්න මෙතනයි මේ කාමයන් විපාකත්ව හැදුතුන් මහන්සිය ගන්නන්නේ. එතකොට සුනකයාට හේදී තේරෙන්නේ නැහැ වගේ අපේ බෞද්ධ කින්තුන් කවදා හරි මේ කාමයේ වටහා ගන්නාතුරු ඔවුන්ටත් මේ කාමය මස්කටුවක් බව වැටහෙන්නේ නැහැ. එතකොට කුමක්ද සුනකයාගේ රුධිරේ වහනය වෙන්නට මස්කටුව හේතු වාසේ? ඔබේ කැමැත්ත උපදින්නට බාහිරෙන් තියෙන රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය ආදී අරමුණ හේතු වෙනවා. ඒයි මස්කටුව. ඔබේ ඒ නෙමෙයි විඳින්නේ මොනවා? ඒ හේතුවක් පමණයි උපදින්නේ කුමක්ද? තුනකයාගේ හක්කෙන් පහනේ උරුදිරේ වූ රස විඳින්නේ. ඔබත් මේ ආශ්‍රයෙන් ඔබ යම් සිතුවිල්ලක් හදාගෙන ඉන්නවා. රූපේ හෝ සබ්බේ හෝ ගම්මේ ආදී වශයෙන් ගත් කලයේ පිළිබඳ ඔබ යම් කිසි සංකල්ප රාගයක් දීලා තියෙනවාද? සංකප්ප රාගෝ පුරිසස්ස කාමා නේතේ කාමයන් චිත්‍රානි ලෝකේ කියලා බුදුහාමුදුරුවෝ දාරනවා. විචිත්‍ර ලෝකේ කාමවත් නැහැ. කාමයක් නැහැ. කාමයේ කියලා කියන්නේ පුරුෂයාට නැත්නම් සත්වයාට සංකල්ප රාගය. සංකල්ප රාගයේ බාහිර අරමුණක තියෙන දෙයක් නෝ තමන් විසින් තමන්ට සුඛි පරිදි විසි පරිදි හොඳ හෝ නරක ආදී වශයෙන් සිටි හදාගත්තා වූ ආයතනයක් තමයි. එතකොට එහෙමනම් සුනතියාගේ මස්කතු රස විඳීම වගේ මේ අරමුණක් රස විඳීම යන බාහිර දේවල් උදව් කරගෙන තමන්ගේ සිත පිතිකවා ගැනීමක්. තමන්ගේ සිතයි මේ විඳින්නේ. ඔකටින් සම්මාදිට්ඨියනි සූත්‍රවල මෙහෙම පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ. ඉතිනිකට වෙනස් අරමුණු ගොදුරු කොට ඇති. ඒකනිකට වෙනස් අරමුණු විශේෂ කොට ඇති. ඉතිනිකට වෙනස් අරමුණු රසේ නොදන්නා වූ ඉන්ද්‍රිය පහක් තියෙනවා. ඇස කන නාසය දිවයි කියන්නේ වත්. මේ ඉන්ද්‍රිය පහට සිත පිහිටනවා. සිත වුණේ අරමුණු රස අනුභව කර. ඔබ නිවේ යන රසෙන් දිනේ. රසයේ තියෙන රූපී අරමුණේ නෙමෙයි සිත. මේ සිත බෙදා ගැනීම නේද පංචකාමයේ කියන්නේ. සිත සමන්ත කැමති පරිදි වර්ග කර ගැනීම. එතන තව විදිහක් තියෙනවා. දැන් ඉන්ද්‍රිය පහට සිත පිහිටයි. ඒකට ඇස කන නාසය දිවකය කියලා අපි බාහිරින් කතා කළාට අන්තිමට ඇස කියන්නේ සිත. කන කියන්නේ සිත. නාසය කියන්නේ සිත. දිව කියන්නේ සිත. කය කියන්නේ සිත. මනස කියන්නේ සිත. ඉන්ද්‍රිය යනුමේ සිටේ ආයාකාර විකාශනයක්. මෙන්න මේ කාරණා තේරුම් ගන්න අතුරු කෙනෙකුට සද්ධර්මය අවබෝධ වන්නේ. අපේ රටේ බණ කියන හැටියට සෝවාන් නොවි කවුරුවත් ඉතුරු වෙන විදිහක් නැහැ කියලා ඒතරතේ මට කියනවා. බලන්නපා. ඒ ඔබ අහන කතන්දර කරිත කතා අහන තාක්කල් කවදාවත් සෝවාන් වෙන්නේ නැන්නේ සමාජය. කාරිත කතා අහලා කවි බණ අහලා නැත්නම් මේ සරල ගණක් අහලා සෝවාන් වෙන්නත් බෑ. ඒ නිසා බණ තිබුණාට එහෙම සෝවාන් වෙන්නේ නෑ. සෝවාන් වෙන්නට නම් ආර්ය සත්‍ය දේශනා කරලා සක්කාය දිට්ඨි පිටිච්ඡාදි ලැබුත පරාමාස මනවින් පැහැදිලි කරලා දෙන්න වෙනවා. ඒක පැහැදිලි නොකර රට අවුරුදු 100ක් බණ කීවත් පුතන් ජන භාවයෙන් මෙහාට තාටවත් යන්න හම් වෙන්නේ නැහැ. මෙන්න මේ බනවල ගැඹුර නැතික මේ අදුව මේ රටේ තියෙනවා. ඒක තේරෙන්නේ තේරෙන ආයත අනිත් පැයට නෙමෙයි. ඒ නිසා අපි මේ උත්සාහයේ යෙදෙන්නේ. ඒ බන ඕනේ නැති අය රටේ ඉන්නවා වගේම බන හොයන අය, බන ඕනේ අය රටේ ඉන්නවා. අතරමං වෙලා ඉන්නවා. සද්ධර්ම ශ්‍රවණයක්, කල්‍යාණ මිත්‍ර සේවනයක් නැතුව. ඔවුන්ගේ අපට සඳහා තමයි අපි මෙවඳු කාලයක් ගත කරගන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මයේ ගැඹුර පැහැදිලි කර දෙමින් ඒ නිදිනි අවශ්‍යතාවය පෙන්වා දෙන්නට කර්ම පැහැදිලි කරන්න ලබන්නේ. එසේනම් අපි නැවතත් ඒ කාම පිළිබඳව විස්තරය ආයෙත් හොයාගන්න යමු. මස්කටුව කියන එකෙන් කිව්වේ බාහිර හේතුවක් පමණයි රසවින්දනය ඔබේ හිත ඇතුළ කියන දෙයක්. මොන කියාවේ අක්කතුවාලේ විදිහේනවා වගේ ඔබ ඔබේ සිතුවිල්ල කර්මරනවා. එන්න රසනේ තේරුම් ගන්න. කම්සුව විඳිනවායි කියලා කියන්නේ තමන් විසින් හදාගත්ත සිතුවිල්ලක් නැවත නැවත තලු මරනවා. අන්න ඒකයි මෙහි තියෙන හැබැයි ස්වභාවය. ඉතින් එතෙන්දි බුදුරජාණන් වහන්සේ ඇයි මේකට යෝචනායන් කාමේසු. මේ මේ කාමයන්ගේ කාමයන්ගේ සුඛයන් තිබෙනවා. ඒ තමයි සදාකාලික සංසීම කියලා හිතලා යන්නේ. ඒ පසුපස පන්නන්නේ නෝ. උන්වහන්සේට වදාරනවා හීනෝ. හීනයි කියන්නේ අතිශය පහත්. ගම්මෝ ග්‍රාම්‍යයි හෙවත් නොදියුණුයි. පුතුජ්ජනිකෝ පුහුදුන්නාය විසින් පන්නනු ලබන දෙයක්. අනරියෝ අනාරේවත් මාර්ගඵලලාභීන්ට අයිති නැති උසස් නොවූ දෙයක්. අනත්ත සංගීතෝ අනර්ථයක්ම සසර බැලතැවීමක් විනා ගැලවීමක් සහ කෙලවරක් නැති දෙයක්. තවත් ලස්සන උදාහරණයක් තියෙනවා. ඔබ පිපාසිත මොහොතක ලුණුදිය පානය කරලා තිබෙනවද? ඔබට දැනේවි ඌරෙන් පහළට යනකොට පිපාසය සම්පූර්ණවෙනවා. තව මොහොතකින් දෙගුණයක් පිපාසයේදී දෙන්නේ. ඒ නිසා ලුණුදිය පානය කරලා කවදාවත් පිපාසයක් සම්පූර්ණවලන්නට බෑ. ඒ වගේම කාමයන්ගේ සැප තියෙනවායි කියලා විඳලා විඳලා කවදාවත් ඉවර කරන්නට බෑ. ඒක තමයි මේක පිපාසයේ ලුණුදිය පානය කිරීමක් කියලා කියන්නේ. ඉතින් මේ ගැඹුර අපි වටහා ගන්න ඕනේ. බුදුර ලෝකෙට පහළ වෙන්නේ ඔය රහස කියලා දෙන්නේ. අපිට කැමති විදිහට කාමයන් වලින් බුද්ධ ආගම අප්‍රෝණ හැටියට කාමයන් වලින් හරවා ගන්න නෙවෙයි. බුදුන් වහන්සේ වදාළද තේරුම් අරගෙන අපි හොයන 16 එකක මුලා වූ සැප වෙනුවට අපට ලබාගත හැකි 16 15ක ආවේදීත සංහක්කය සුඛය හොයාගන්න බුදුර පහළ වෙන්නේ. එහෙමනම් අපි මේ කාම පිළිබඳ තවත් දෙවරු පියවරකට යනවා. අතරින් අපර කරන්නේ ඒ කාමයන් පිළිබඳ යථා ස්වභාවය පැහැදිලි කරලා දෙන්නට තවත් දෙවරුට යනවා. වෙනර සංකප්ප රාග පුරිසස්ස කාමා කියන ගාථාවෙත් පෙන්නනවා. පුරුෂයාට කාමය කියලා කියන සංකල්ප රාගයයි ලෝකේ කාම වස්තු වල කාමයක් නැහැ. මේක තේරුම් ගත්ත පිච්ඡන්ති විදීරා විනයන් පිටන්දති කියනවා. විහිරය ඥානවන්තයෝ එනම් තමා හික්මවා ගන්නවා. නමුත් අපි කරන්නේ තමා හික්මවා ගන්න එක නෙමෙයි. අපි කරන්නේ පුතක් ගැන කරන්නේ මස්තකුවේ තමයි මේ රස තියෙන්නේ කියලා නැවත නැවත මස්තකුවට තල්ලු කරන්නේ. හරි ගැඹුරු ලස්සන උදාහරණයක් මේ මස්කටේ කතාව. සිය වතාවක් හිතලා පුළුවන් නම් තේරුම් ගන්න එක පාරක් දැරිලා. මස්කටුවේ කිසිවක් නැහැ. නමුත් මස්කටුවට පුළුවනි හක්ක තුවාල කරන්න, තුවාල කරලා එන රුධිරයේ රස විඳින්න. තමන්ගේ රුධිරයේ රසවතු කරන්න මස්කටුව හේතුවක් වුණා තමයි. රූප ආරමුණ, ශබ්ද ආරමුණ, ගන්ධ ආරමුණ තමන් විඳින කාමයන් උත්පාද කරගන්නට හේතුවක් තමයි. එනිසා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේ කාමයේ කියන වචනේ ගත් කලෙහි ආස්වාදය ආදීන සහ නිස්සරණ තේරුම් ගන්නට. බුදුනා කියලා කියන්නේ ඒකයි. ආස්වාදය ආස්වාදයේ වශයෙන් ආදීන ආදීන වශයෙන් නිස්සරණ නිස්සරණයේ වශයෙන් දුතුයි කියන්නේ. දැන් බුදුන් වහන්සේ මෙහිදී පැහැදිලි කර වදාරන වියක් තමයි උබෝ අන්තේ අනුපගම්ම මජ්ඣිමා ප්‍රතිපදා තථාගතයන් අභිසම්බුද්ධ. මේ උබෝ අන්තේ මේ අන්ත දෙකට නොයළඹෙන්නට නම් මේ අන්ත දෙකේ තියෙන ආදීනයන් දැනගන්න වෙනවා. දැන් නැති තාක්කල් අපි කොච්චර බණ කිව්වත් අත්කර්මතානියෝගී අත්කර්මතානියෝගීයි කාමසල්ලිතානියෝගීයි හියයි. ඇයි? ඒ උටි සීනියක් බව තේරෙන්නේ නැත්නම්, මස්තකවක් බව තේරෙන්නේ නැත්නම් ඒ තියෙන ආදීනව තේරෙන්නේ නැත්නම් ඔබට යන්නට බෑ. ඒ නිසා මේ උබෝ අන්ත පැහැදිලි කරලා ඊට පස්සේ උබෝ අන්තයන්ට අන්තරයකට නොලඹින් නැති කියලා දෙන්නවා. අපි බලමු කුමක්ද ආස්වාදය කියලා. මේ ආස්වාදය පැහැදිලි කරන්න අපට ඇස හෝ කන හෝ නාසය හෝ දිව හෝ කිසියම් අරමුණක් ගන්න වෙනවා. බලන්න ඔබට ඇස පිහිටා තිබෙනවා. ඔබට ඇස පිහිටා තිබෙනවා නම් ඇසේ දෙනම තිබෙනවා. එසේනම් ඔබට ඉදිරියේ තිබෙන රූප පෙනෙන්න පුළුවන් හැකියාව තිබෙනවා. ඒකට ගෝචර රූපය කියලා කියන්නේ. ඒ රූපයන් ඔබට දැස්සනේ වෙන සඳහා ආලෝකයේ උදව් වෙනවා බනවා. දවල්ට පේන රූප රාත්‍රියට පේන්නේ නැත්නම් රූප නැති නිසා හෝ ඇස් නැති නිසා නොයි ආලෝකයේ නැති නිසා. ආලෝකයක් හේතුවක් ඇසේ ප්‍රසාදයක් හේතුවක් ගෝචර රූපයක් හේතුව. සහ මේ රූපය පිළිබඳව ඔබ විසින් මින්තර ඔබේ හිතට දී තිබෙන ලෝභ දේශ මෝහ මූලික කොටගත් නැවත විඳින්න ඕනෑයි කියන හැඟීම මුල් කොටගත් ඔබ විසින් හදාගත්ත පෞද්ගලික දෙයක් ඔබේ හිතේ තිබේ. මානසිකාරය කියලා කියන්නේ මානසිකාරය ඔබට සිහි කරලා දෙනවා මේ ඇසට ගැනීම ගැටෙනකොට මේ රූපයේ ස්වභාවය. දැන් මෙන්න මෙසේ ඇසට රූපත්, කනට ශබ්දත්, නාසයට ගන්ධත් හැම එකක්ම වෙනම පැහැදිලි කරන්නේ නම් පියට රසත්, මිහිරිය සාන්තය ආදී වශයෙන් මේ අරමුණ විඳින එකට කියනවා ආස්වාදය කියලා. කාමයන්ගේ ආස්වාදය. ඒ මිහිරිය කියලා විතරක් නෙමෙයි අමහිරිය කියලා ප්‍රතික්ෂේප කිරීමත් ඒකමයි. යමක් අමහිරිය කියලා ප්‍රතික්ෂේප කරන්නේ මිහිරියකට කැමති නිසා. ඒ නිසා අමහිරිය කියන ප්‍රතික්ෂේපය තුළක් තියෙන්නේ අල්ලා ගැනීම. දැන් බලන්න ආස්වාදය තේරෙනවා. එහෙනම් අපි නිරන්තරයෙන් ජීවත් වෙනකොට සතුට වෙනවායි කියලා කියන්නේ ඔය රූප, ශබ්ද, ගන්ධ, රස ආදී කොට ඇති මේ අරමුණ විඳින්නේ. ආශාදී දන්නව සමාධිය. ආදීනයි දන්නේ. ආදීනයි තේරුම් ගන්න. ආදීනව කියන එකේ තේරුම කොහොමද කියලා ඔබ දන්නවද? ආදීන යනු අයහපත් විපාක, දුෂ්ට විපාක, බැනදමාගෙන දෙන විපාක. අපි හොයාගනිමු ආදීනව මෙහෙම. කලකුවක මාළු රංචුවක් ඉන්නවා. කලකුවට වැටෙන ආහාර අනුභව කරමින් උන් ජීවත් වෙන්න පුරුදු වෙලා ඉන්නවා. කලපේ මාළු ඉන්න බව දන්නා වූ බිලි බාන කෙනෙක් අනුවට පුරුදු වෙලා එමක් කරගෙන ඉන්නවා. බිලි කොක්ක වසන ලබනවා එමෙන්. දැන් මේ බිලි බාන්න මාළුවට ආදරෙන් කෑම දෙනවා එහෙම නෙවෙයි. ඔබේ කැමරට තියෙන ලොල්කම ප්‍රයෝජනට අරගෙන ඔබ කොටු කරගන්න උපක්‍රමයක් කරලා තියෙනවා. මාළුවට තෙන්නේ කැමරි විතරයි. මේ කැමරට දිවි වුණාම මාළුවාට ගිලින්ද වෙනවා බිලි කොක්කක්. ඒම ඔබ අහුවුණ දෙයක් උට ගැලවීමක් නැහැ. මාළුවා මේක දන්නේ නැති නිසා හැමදාම කැම කන්න ගිහිල්ලා බිලි කොක්කේ ඇමිනි රස වෙනවා. ආස්වාදී ආදී දෝ දන්නේ නැති ලෝකයේ ආශ්‍රය දෙනාමම දකින්නේ කලකුවක ඉන්න බිලි කොක්ක හඳුනන්නේ නැති මාළුවෙකු විගහමට ගන්නයි සිද්ධ වෙන්නේ. මාළුවෙකු වගේ කියන එකයි. හොඳයි, ඔබට තේරුණා මාළුවා බිලි බා ගන්නට බිලි කොක්ක සමවා යෑම. ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. එහෙමනම් ඔබ මේ සසර බැඳ තබන්නට මාර්යා විසින් අරමුණ තුළ සමව සංගවා තිබෙන හැම දැනගන්ත වෙනවා. මේ තමසු කල්පනා ඔබ විස්තරයයි. මාර්යා විසින් ඔබ මේ සසරෙන් ගැලවීමෙන් බලපාලීම සඳහා අරමුණ තුළ බැඳ තබන්නා වූ බන්ධනයක් නැත්තම් බිනිකොක්ක් සංගවා තිබෙනවා. මෙන්න මේ අරමුණ වල ආස්වාදය තේරුම් ගන්න නැති අය, ආදීන තේරුම් ගන්න නැති අය ඒ ආස්වාදයට ගිහිල්ලා මොකද වෙන්නේ? මාළුවා බිලි කොක්ක ගිල යන සුනාසේ සසරෙන් ගැලවෙන්න බැරි ලෙස සසරට බැඳිනවා. අපි කොහෙමු කුමක්ද මේ බිලි කොක්ක කියලා? බිලි කොක්ක පිරෙන්නේ නැහැනේ. බිලි කොක්ක දවුඩා තිබෙන්නේ සසරට ආහාරේ. එනිසා ඔබට තරමුණේ රසය රුණාම ආදීනෝ පෙනෙන්නේ නැහැ. ඔබ අරමුණු විඳිනවා. ඔබ අරමුණක් යම් ආකාරයකින් හොඳයි සපයි සාන්තයි කියලා වින්දොත් ඒ දිසිදු වෙන දේ තේරෙනවද ඔබට? ඔබට හොරින් යලිත් විඳින්නට ඇති නම් කියන අදහසක් ඇතිවන්නේ නැහැ. තවසරයක් විඳින්නට ඇති නම් කියන අදහසක්. තවසරයක් විඳින්නට ඇති නම් කියන අදහස ඇති වුණාම ඒ තවසරයක් විඳින්නට අයිති අදහස ඕනෑකම සැඟ වෙනවා. මේකට කියන සංනාමසේ කියන. එතකොට එහෙමනම් ඒ අරමුණ විඳින එකට අපි ආස්වාදයේ කියනවා නම් ඒ ආස්වාදේ අපි ගන්නෙ රූපේ කියලා නම් ඒ ආස්වාදේ අපි ගන්නෙ ශබ්දේ කියලා නම් ඒ ආස්වාදේ අපි ගන්නෙ ගන්ධේ කියලා නම් ඒ ආස්වාදය අපි ගන්න රසය කියලා නම් ඕන එකක් ගන්න. ඒ අරමුණ හේතුඵල ධර්මයක්. ලෝකෙ ජීවත් වෙන්න අරමුණ ගන්න වෙනවා. නැති කරන්න දඟලන්න ඕනෙත් නෑ. නැතිවීම ස්වභාව ප්‍රකටියක් ලක්ෂය. නමුත් අපි මේ නැතිවීමට ඉඩ දෙන්නේ නැහැ. අපි ඒක බාර ගැනීමක් කරනවා, අල්ලා ගැනීමක් කරනවා. අන්නේ අරමුණ බාර ගැනීම, අල්ලා ගැනීම තමයි කියන්නේ නිත්‍ය කොට ගන්නවා කියලා. මම කොට ගන්නවා කියලා. මම වුණාම පසුව මගේ වෙන්නේ. ඒමයි මගේ කියන්නේ. මගේ නම් පසුව මගේ ආත්මය වන්නේ නැහැ. එහෙමයි මගේ ආත්මය වෙන්නේ. එතකොට රූපයක් හෝ ශබ්දයක් විඳීමේදී ඒ අරමුණ විඳීමකට දක්වට හොඳයි සපයි සාන්තයි කියලා හෝ නරකයි කියලා හෝ ප්‍රතික්ෂේප කිරීමකින් හෝ කිසියම් මේ විදිහ විඳීමකට දක්වට ලක් කරනවා නම් ඒ ලක් කර ගැනීම තුළ පවතින්නේ අල්ලා ගැනීම. අල්ලා ගැනීමට තමයි නිත්‍ය සුඛාත්ම කියන්නේ. අල්ලා ගැනීම තුළ තමයි යළි විඳින්න ඕනෑමක් අවකාශ වන්නේ. මෙන්නේ අවකාශ හේතුව නිසා ඔබ ඇලුනේ කොහෙද? සසරක. අවකාශ කරන සංහානුසේ දෙයින් නැවත දුකට ගන්නවා කියලා බුදුන් වහන්සේ වදාරනවා. අපි ඒක දාතාවෙන්ම දනිමු. යථාපි මූලී අනුපද්දේ දැල්සි. චින්නෝ පිරුක්කෝ පුනරේව රූපති. එවංති තණ්හානුසේ අනුහතේ නිබ්බන්තති දුක්ඛ නිදං පුනප්පුනම්. යම් විටක මුලට උවදුරු නැති තාක් කල් ගස තඳින් කොතරම් තපා හෙළනු ලැබුවද මුල යලි දනුලන්නාසේ ආස්වාදයේ විඳලා ආදීනව ඉතුරු කළොත් සංහානුසේ වශයෙන් ඒවම් පිටංහානුසේ සංහානුසේ ඉතුරු කළොත් මුලින් ගහතල වෙන්නා අපේ නැවත නැවතත් මේ අටලෝ දහමට අයිති දුක්ඛයන් නිවිඳින්න ඔබට නිවෙන්න සැනසෙන්න නෙවෙයි හම්බ වෙන්නේ සසරේ සියලු දුක් නිවින්නක. දැන් කවුද මේක කරලා දෙන්නේ? අම්මද? තාත්තද? ගුරුවරයාද? නෑ කවුරුත් නෑ. අරමුණෙහි මුලා වීම ඔබ විසින් කරන පෞද්ගලික කරුණක්. අරමුණෙහි මුලා වීම බකටක පුරවා ගන්නට ආහාරයක් ගන්නටදොස් බිලි කොක්කට ඇමුණුනාගේ ඇමුණුන මාළුවාගේ චරිතයට සමානයි. ඔබ යම් අරමුණක් විඳලා නැවත විඳින්න ඕනෑ කියන අල්ලා ගැනීම කරනවා නම් ඔබ ඒ අරමුණ නැවත හට ගැනීමට අවශ්‍ය හේතුව ඔබ හිතේ අවකාශ කරනවා. මෙවදු අවකාශ කරන්නා වූ හේතු එක නම් දුක් එකක්. අවකාශ කරන්නා වූ හේතු 10 නම් දුක් 10ක්. විසාසාවට වදාළ පරිදි 100ක් නම් දුක් 100ක්. දැන් ඔබට මේ ලෝකේ විඳින්න තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පමණයි කියලා හිතලා ඒවා විඳීමට සම්පූර්ණ කාලය ධනේශනේ කැපකොට ඒවා පසුපස ඔබ ලුහුබඳින්නෙක් නම් සිහියෝ පැවිදි ස්ත්‍රී පුරුෂ ඔබ ඇතුළත එම ඇති බව නොදෙන තමන්ගේ කුස පුරවා ගැනීමට ආහාරයක් සොයා දෙන ගිය මාළුවට මුහුණ දෙන්න සිදු වුණා වූ කිරණමට මේ සංසාරයේ මුහුණ දී තිබෙන බව ඔබ වටහා ගන්නට වෙනවා. මෙන්න මෙයයි ආදීනව කියලා කියන්නේ. ආස්වාදයේ ආදීනව මැනින් තේරුම් ගන්න. අරමුණ හඳුනාගෙන නැතිවීම නෙවෙයි ආස්වාදේ කියන්නේ. බුදුරජාණන් වහන්සේටත් රූප ශබ්ද අරමුණ හඳුනාගෙන නැතිවීම සිදු වෙනවා. ඒකට අපි පංච උපාදානස්කන්ධය කියන්නේ. ඒක තමයි පංචස්කන්ධය. නමුත් මේ අරමුණ ආස්වාදයේ වශයෙන් ගත්තොත් එතන තමයි පංච උපාදානස්කන්ධය කියලා. එහි තමයි අර නැවත උපතක් සඳහා හේතු අවකාශ වීම සිදුවන්නේ. ඒවත් කොක්කට අහුවෙන්නේ. මාළුවාට දෙලි කොක්ක වගේ සසරට කොක්ක සංසාරයේ ඔබ බැඳවන කොක්ක තමයි කාම ලෝකයේ මේ රූප ආදී අරමුණු ආස්වාදයේ පැවති ආදීනවේ තහවීම ආදීනව නොදැන ආදීනව තමයි නැවත ඒවා විඳින්නට සියදහස් සතාවක් සසරේ නැවත උපදිනින් කාම ලෝකයේ සැපපීමයි කියලා ඒවාම සොයා යන මාර බන්ධනයට ගොදුරු වීම. මාර බන්ධනයට ගොදුරු වීම බණ කියලා කියන්නේ මෙන්න මේ කාරණාව කියලා දෙන එක තේරුම් ගන්න. ඔබට මේ සසරෙන් නිදහස් වීමට අවශ්‍ය නම් ඔබ ධර්මයක් තේරුම් නොගෙන වනාන්තර ගත වෙන්න එපා. වනාන්තරයේ ධර්මයේ නැහැ. ධර්මයේ බුදු පියාණන් වහන්සේ වදාළ ධර්ම විනය තුළ පවතිනවා. තේරුම් ගත්ත කෙනෙක් ආශ්‍රයෙන් තේරුම් ගත්තොත් ඔබ තුළයි ධර්මයේ පවතින්නේ. අද ආරංචි වෙන ඇතැමුන් ධර්මයේ හැඳ පැලැයදාන යනවා කියලා. බුදු පියාණන් වහන්සේ ධර්මයේ හැඳ පැලෙතු ගියේ නැහැ. අත්තිගල මතාන යෝගයේ වැරදි බව පෙන්වන්න ඔවුන් තේහා යමින් මේ අනුගමනයේ තොපේ අපහැර දැන්නේ ඊ වැඩක් නැති නිසා. එනිසා උන්වහන්සේ ප්‍රතික්ෂේප කළ මග යලි හෝඩියේ පටන් අවසානය දක්වා පරීක්ෂණ මට්ටමින් පට අත්දැකීම් ලබා ගැනීම අපට අනවශ්‍ය දෙයක්. ඒ අත්තිගල මතාන යෝගීන්ට වළංගු වෙන්නේ. ඔවුන්ටත් ධර්මය. කාමසකල්ලිතාන යෝගියා යනු එතකොට ගිහියා විතරක් නෙමෙයි. ගියෝ පැවිදි ස්ත්‍රී පුරුෂ මේ රූපාදී ආරම්මණය රූපාරම්මණය සද්ධාරම්මණය තමයි ලෝකෙ විඳින්න තියෙන දේ. මේක විඳින එක තමයි වර්තමානයේ ජීවත් වෙනවයි කියලා කියන්නේ. නැවත නැවත මේක හොයන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරන එක තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. එතකොට ඒ සඳහා අපට වස්තු අවශ්‍ය වෙනවා. ඒ නිසා උපාදානයෙන් යුක්ත වස්තුවට බැඳෙනවා නම් වස්තුකාම කියලා කියනවා. ඒ අරමුණ විඳින්න නැවත අවශ්‍ය වෙනවා නම් ක්ලේශකාම කියලා. දැන් බුදුහාමුදුරුව හම්බ නොවුන පංචකාමයන්ගේ ආදීනව තේරුම් නොගත්ත හැම දෙනාම ආස්වාදයට රැවටි ආදීනව නොදෙන සසරේ මුලාවන්නේ කුමක් නිසාද? මේ ඇති වී නැති වෙන හේතුඵල ධර්මය. මොකක්ද ඇති වී නැති වෙන හේතුඵල ධර්මය? ලෝකෙ ජීවත් වෙනකොට ඒ මොහොතේදී අපට අනේන තැනදී වඳුනා ගන්නට ඇසට රූපයක්, කනට ශබ්දයක්, නාසයට ගන්ධයක්, ඒ දේවල් හඳුනා ගැනීම අවශ්‍යයි. හඳුනා ගන්න අවශ්‍ය නිසා තමයි අපිට ඉන්ද්‍රිය පහක් මවලා දීලා තියෙන්නේ. හඳුනාගෙන අවශ්‍ය කටයුත්ත කරගන්න වරුණාම පස්යෙන් පන්නන්න කියලා නැහැ. දැන් ඔබ නරඹන නාට්‍යයක් ගැන හිතන්න. ආහාර නම් නැතුවම ඉන්න බෑ දවස් දෙකක් බඩේ නේනකට මරණයටපත් වෙනවා. නාට්‍යයක් නැතුව කෙනෙක් මරණයටපත් වෙයිද? බැලුවේ නැතුව. නමුත් මේ නාට්‍යයන්ට ඔබ බැඳෙන්න තරම් කොහොමද කියලා කියනවා නම් වැඩ නවත්තලා, පාඩම් කිරීම නවත්තලා, උයනේට නවත්තලා බලන් ඉන්නේ නැහැ. ආහාර වලට වඩා ඔබ ඊට නිදි වෙලා. නැතිවම බැරි දෙයක් බවට ඔබ පත් වෙලා. ඔබ දැන් ඉන්ද්‍රන් පිනවීමේ සීමාව ඉක්මවා ගිහිල්ලා අහුවෙලා නේදී. ඔබට සසරේ ඇවිදින්න පුළුවන් ඒ නිසා. ඔබට ගැලවීම නම් අවශ්‍ය ගැලවෙන්නට දකින්න හම් වෙන දෙයක් බලනවා යරුණාම තන්න බලන්න යන්නේ. මම උදාහරණයක් දෙන්නම්. දැන් වෙසක් තොරණ කියලා එකක් තියෙනවා. වෙසක් පොසොන් වැනි දවස්වල රාත්‍රී ධර්ම දේශනාවලට ගෙන යනකොට මේ මටත් තොරන් තේනවා. එන්නකොට මම බලලා යනවා. බලන්න යනවා. හැබැයි තොරන් බලන්න කියලා එක දවසක් නම් පාරට බැහැලා නෑ. බලන්න පන්නනව නෙවෙයි. පෙනුනොත් එකම් බලනවා. මෙන්න මේ පන්නන එක නේද මේ කාමයේ කියලා කියන්නේ. පංචකාමයේ කියලා. නැවත විඳින්නට නම් කියන මේ අල්ලා ගැනීම තමයි ඔබට අනාගතයක් තීරණය කරලා දෙන්නේ. මේ ජීවිත අනාගතයක් පමණක් නෙමෙයි සසරේ අනාගතයක් තීරණය කරලා දෙන්නේ මෙන්න මේ නිසා. එතකොට තේරුම් ගන්න පිටා ගැඹුරු තැනක් මේ කාමයන් තදිවීම කියන්නේ කාමේසු විනේය ගේදන් ගන්නකො කර්මිත සූත්‍රයෙන් කාම විජු බව අතහැර ඉතින් කියන්නේ කාම විජු බව අතහැරියොත් නයිජාසගබ්බ ක්‍රියාන් කෝ වේති මෞකසකේ පිටට ආයෙන්නේ නැහැ. එහෙනම් කාම විජු බව කියලා කියන්නේ ඔබ දන්නේ නැති වුණාට ඔබ මේ සසරේ බැද තැනීම සඳහා මායාව විසින් අටවන ලද උගුලනේ බිලිකොක්කනේ සංගවන ලද මස්කඩෙල්ලක් තුරු සංගවන ලද බිලිකොක්ක අරමුණු රස විඳනේ මස්කඩෙල්ලයි ඒ තුළ ඇතිවෙනා වූ බන්ධනීය බිලිකොක්කයි. බලන්න අපි කොහෙද යන්නේ කියලා. මේ තමයි බුදුන් වදාළ ධර්මයේ ඒකාන්තයක්. කාමසුකල්ලි කාමයෝගේ බලන්නකො ත්‍රිපිටකයේ මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මේක තනි වචනෙන් තියෙනවා. ඒක සාරාංශ කරලා තියෙන්නේ. මේ සාරාංශ වචනේ පාඩම් කරගත්තට කවදාවත් කාටවත් පිට තේරෙන්නේ නැහැ. අපි මේ දේශනාව මුල් කරගෙන පවත්තන දෙවන බණවරදී. අත්තගෙන මතාම යෝගයේ පමණක් පැහැදිලි කරන්න දැන්වත් අපි. දැන් අපි කාමසුකල්ලි කාම යෝගයේ පැහැදිලි කරනවා. ඉතින් මට මෙතනදී තවත් මේ රටේ පවත්තන යම්නම් දේවල් පිළිබඳව ඉදිරිපත් කරන්න ඉතන අදහස්. ඇතැමුන් කාමයන් පිළිකුල් කරන්න උගන්වනවා. ඇතැමුන් මේක අනිත්‍යයි කියලා නාන්න නැතුව, මූණ හොදන්න නැතුව, ගෙවල් අත ගන්න නැතුව එහෙම ප්‍රතික්ෂේප කරන්න හදනවා. මොකද අනිත්‍යයි. මේ සියල්ල වැරදි මාවතවල. නැවත කියන්න මට තියෙන වලිගු පාගා ගැනීම කියලා. අනවබෝධයෙන් මෙහෙම බලෙන් පිළිකුලක් හදාගත්තට මේ. ඒත් පිළිකුල හරි ආස්වාදය හරි කියන දෙකම පිළිකුල් සහගත දෙෙහි පිළිකුල් නැති අරමුණක් පනා ගන්න පුළුවන්. පිළිකුල් නැති දෙය පිළිකුල් කරන්න අරමුණක් හදා ගන්න පුළුවන්. ඒක නෙමෙයි සංසප්පරාගය කියලා කියන්නේ. බාහිර තියෙන දේක් උදව් කරගෙන තමන් හදා ගන්නවා. උදාහරණයක් ගන්නම් මම සමාජයේ පවතින. ඔබට මේ පතුගේ නැත්තම් මේ දිනවල නුවර පාර දිගේ යනවාම යනකොට යම් තැන්වල තියෙනවා මේ කටු තියෙන ගෙඩි జాතිය. අපි ඒකට කියන්නේ දූරියන් කියලා හොඳ රසවත් පළතුරක්. 100ට 100ක් මේ ජනතාව එකඟ වෙනවාද දූරියන් රසවත් පළතුරක් කියන්නේ. සමහර අය පැත්ත තලාටින් යන්නේ නැහැ වහගෙන යන්නේ. ඒ තරම් මොවුන්ට ගඳ. දැන් නිකමට හිතන්න දූරියන් ගෙඩිය සමාජයේ ගන්ධය සහ සුගන්ධය කියලා දෙකක් නිකුත් කරනවාද කලාව, ගන්ධ කලාව. ඒන් පිටවන්නේ දෙනකොට කිසියම් සුවඳ. ඒ සුවඳ තමයි බාහිර වශයෙන් හම්බ වෙන අරමුණ. ඒවද වඩවා ගත්තල මාතාලේ ඉඳලා සුවඳක් වශයෙන් නම් ඔබට ප්‍රියයි. අසූති ගන්ධයට ආශ්‍රය ආසන්න ගඳක් වශයෙන් නම් ඔබ වැඩි දියුණු කරගත්තේ ඔබට දකින්න කොට අප්‍රියයි. දැන් මේ ප්‍රිය සහ අප්‍රිය අරමුණ ධූරයන් වල තියෙන්නේ ඔබ විසින් හදාගත්ත ඒ අරමුණේද තියෙන්නේ. මේ අරමුණේ මුලා වීම කියන එක තේරුම් ගන්න. ඒක ලෝකෙ තියෙන දෙයක් නෙවෙයි. මා දන්න හොඳ ඖෂධයක් තියෙනවා. දේශීය වෙදකමේ. සුදුලොන කියලා. හරිම ගුණ ඖෂධයක්. නමුත් ඇතමුන් මා දන්නවා. අපේ වූජි පක්ෂේ මා ඇතමුන්ට. සුදුලොන ආහාරයට ගන්නෑ. ඇයි? ගන්ධයි. ගන්ධයි. නමුත් සමහරවිට මේක සුවඳයි. ඒකට මේ ගඳපු සුවඳ සුදුසුම වල තියෙන දෙයක් නෙමෙයි. සුදුසුම ගන්න කලාවක් පිට වෙනවා. ඒකට අදාළ පිළිතුර ඔබ වර්ධනය කරගත්ත මුලාවක්. ඒ දෙකම මුලාවක්. ඒකයි අරමුණේ මුලා වෙනවයි කියන්නේ. මේ නිසා තමයි මේ ලෝකේ එකම දෙයක් 10 දිනකට 10 විදිහකට තේන්නේ. ඒක Taman විසින් ඉතේ හදාගත්ත මුලාව. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ පුරුෂයාට කාමයේ කියලා කියන්නේ. සංකල්ප රාගයයි. සංකල්පය anu taman visin godana ragatta mulawak. එතකොට මේ ලෝකේ කාම ලෝකේ රැඳී පවතින්නේ තමා විසින් godana ragatta අරමුණකට මුලා වීම මත බව. පිළිෙන්නේ තාක්කල් කෙනෙකුට කාමසුකල්ලි කාණියෝගේ පාවෙන්නේ නැවත නැවතත් දුරු භවයේ සංසාරයේ මේ සැප ප්‍රාර්ථනා කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ ආස්වාදය ආස්වාදයේ වශයෙන් තේරුම් කරලා දෙනවා. ආස්වාදයේ තුන සංගවන බිලීකොප්ට පෙන්වලා දෙනවා. සසරක බැඳ තබන්නේ මේ ඔබ නැවත විඳින්න ඕනේ කියන මුලාව නැත්තම් ආදීනව කියලා. අන්න. දැන් මේක තේරුම් ගත්තම තමයි බුදුහන්සේ වදාරන්නේ ඇතන පෙන්වනවා පබ්බජිතේනන සේවිතබ්බා කියලා. ඒත්‍රිණේ කී පැවිද්දන් විතරක් නිසා වෙන්නේ නැති පුළුවන්. අපි මේක තව පොඩ්ඩක් අපට අදාළ වෙන ආකාරයට ලස්සන කරගන්න. දුක්ඛ නිවාරණය කැමති ඕනෑ කෙනෙක් විසින්. දීවෝ පැවිදිස්සී හොතරස. ඔබට ඕන ලෝකෝත්තර සැනසීමක්ද? ඔබට ඕන අනවජ්‍ය සුඛයද? ඒ අනවජ්‍ය සුඛය ලබා ගැනීම සඳහා නම් යන කෙනෙක් විසින්. පැවිදි කෙනෙක් නෙමෙයි ඒක. දීවෝ පැවිදි කෙනෙක් ඉස්සෙල්ලා ඕනෑ කෙනෙක් විසින්. ඒ උත්තරීතර සංසීම හොයාගෙන යන්න ඕනේ යන්නද කැමති එහෙනම් ඔහු අනිවාර්යෙන්ම ගුරුවරයෙක් නැතුව යාම තුළින් අසුවන මේ අන්ත දෙක පිළිබඳ මනා අවබෝධයක් ලබා ගන්නට වෙනවා. මම කියා ගන්න ගුරුවරයෙක් නැතුව යාමෙන් තමයි මේ අන්ත දෙක පහු වෙන්නේ. කිසිම දහමක් නැති අය අනන්තයට ගිහිල්ලා දෙක තියාගෙන මේ කර්මුණ මෙනෙහි කරන්න පටන් ගන්නේ. ඒ අනුමුර වල සුන්දර ආස්වාදයනුත් තියෙනවා. නමුත් තමා හොයාගන්න බැරි වුණාම තමා සැඟවෙනවා. තමා සැඟවෙන ප්‍රතිපදාවට තමයි අත්දැකීම සානියෝගී කියන්නේ. තමා පොහොසත් කරන ප්‍රතිපදාවට තමයි කාමසුකල්ලි කාමයෝගී කියන්නේ. මම සැඟවෙන ප්‍රතිපදාව සහ මම තර කරන ප්‍රතිපදාව. මම තර කරන ප්‍රතිපදාවෙත් සසරට දැනෙනවා. මම සැඟවෙන ප්‍රතිපදාවෙත් සසරෙන් නිදහසක් නැහැ. එනිසා උන්වහන්සේ මේ දෙක කියනවා අත්හලීතු අන්ත දෙක කියලා. දැන් මොකද්ද නිස්සාරණේ කියන්නේ? මධ්‍යමාවකට පදා කියන්නේ කොහොමද? නිස්සාරණ. ආස්වාදයේ දුතකෙනා, ආදීන දුතකෙනා, ඉන් මිදීමට තරණ ප්‍රයත්නය නිස්සාරණය. කොහොමද අපි මේ අරමුණෙහි මුලා වීමෙන් සසරට බැඳෙන මේ නිදහස් ගන්නෙ? මෙන්න මෙතෙන් තමයි මට ඔබට කියන්න තියෙන්නේ. මේ ස්කන්ධ පහතල උපදින අරමුණ තේරුම් අරගෙන ය විදර්ශනාවට ලක් කරනු හැර මේ ලෝකෝත්තර විමුක්තිය බලාපොරොත්තුෙන් බාහිර වශයෙන් ඔබ පුද්ගලික වශයෙන් මොණයම් හෝ සීල සංවරයක ඉස්සපදයක පිළිපා ඒ අපේක්ෂා කරයි. ඒ සීල සංවරයේ පිටින් දෙපයි කියන්නේ බාහිර වශයෙන් පුද්ගලික වශයෙන්. නමුත් ඔබේ ඉන්න අපේක්ෂා කරනවාද දුක්ඛ නිරෝධේ. එනම් ඔබ විලප්පත පරාමාසය ඇතුළේ ඒකයි සිලපත ප්‍රාමාසය කියලා කියන්නේ. බාහිර වශයෙන් සංවර වෙන කිසිදු ඉරියව්වක තුලින් මේ ආස්වාදයේ ආදීනව තේරුම් අරගන්න බැහැ, නිස්සරණය දකින්න බැහැ. ඒ තේරුම් ගැනීම තුළ තමයි තමාගේ අරමුණ නොදන්නාකම නිසා සසරේ වූ මුලාව දැනගැනීම නිසා මුලාවෙන් ඉවත් වීමේ ප්‍රතිපදාවට යන්න පුළුවන්. උබෝ අන්තේ අනුපගම්ම මේ අන්ත දෙකට නොයලඹ මජ්ක්‍ධිමා ප්‍රතිපදා තථාගතේන අභිසම්බුද්ධා. තථාගතයන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාවක් අනුගමන කළා. මට ඉතින් තව වචනයක් දෙකක් කියන්න හිතෙනවා. ඇතැම්ම කියනවා වැඩිපුර කන්නේත් නැතුව නොකත් වෙන්නේ නැති එක මධ්‍යම ප්‍රතිපදාව. ඇතැම්ම කියනවා වැඩිපුර මහන්සි වෙන්නේත් නැතුව ටිකක් මහන්සි වෙන එක සම්මලිතමටක් නෙවෙයිද මධ්‍යම ප්‍රතිපදාව. අදන්ම කියනවා කෝටිපතියෙකුත් නෙවෙයි ඉන්දන්නෙකුත් නෙවෙයි මධ්‍යම ප්‍රමාණයේ මුදල් කියන මධ්‍යම ප්‍රතිපදාව. ඉතින් එහෙම සමහර ළමයින්ගෙන් ප්‍රශ්නත් අහලා කියනවා මේ මධ්‍යම ප්‍රතිපදාව ලෝකෝත්තර නෙවෙයි ජීවිතයක් දව කරගන්න පුළුවන් කියලා උත්තර. ඒවා ඉතින් එක එක්කෙනාට කෞද්දලක හදාගන්න පුසම් දේවල් වරනවාම එහෙම මධ්‍යම ප්‍රතිපදාවක් විවිධකේ නෑ. ඒ බාහිර වශයෙන් හැදී එකක් තියෙනවා. ආහාරය පමණ දැනගන්න ඕනේ. වැඩි වුණාමත් රෝගී, නැති වුණාමත් මන්ද පෝෂණය කියලා කියනවා. නිදා ගැනීම ඕනෑට වැඩි වුණත් එහෙමයි. නිදා යැරීමත් ඕනෑට වැඩි වුණත් එහෙමයි. ඉතින් ඔක ඔය විදිහට ආරවලා ගියන් තව කෙනෙකුට කියන්න පුළුවන් එනම් මෙහෙම. මත්යෙන් ටිකක් ගන්න, මුදක් ගන්නෙත් නැත්නම් ටිකක් ගන්නක මදු තමයි ගත්තාම මත් බෙද්දතාව කියලා කියනවා. ඒ නිසා මේ බුදු පියාණන් වහන්සේ වදාළ මේ ප්‍රතිපදාවට ලෞකික අර්ථයන් සපයන්න ගිහිල්ලා බුදු දහමට ඉන කරන්න එපා, විනාශ කරන්න එපා, නිගා කරන්න එපා. මෙය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. අදිමා ප්‍රතිපදායි කියලා කියනවා. ඒ බාහිර දේවල් තමන ගැන කියන වචන යටතේ සංවිධානය කරගන්න වරහම ඒවට මධ්‍යම ප්‍රතිපදාවක් ගන්න බෑ. මධ්‍යම ප්‍රතිපදාවේ දඬු ඉන්නේ මොකේද? උබෝ අන්තේ අනුපදම්. මේ අන්ත දෙකට නොයළඹෙන්නට ඕනේ මේ සඳහා. ඇයි අන්ත දෙකම නොයළඹෙන්නට ඕනේ? අන්ත දෙකම අන්ත දෙකක් හේවත් හසු වීමක් වෙයි. අන්ත දෙකේම මායя දැලෙලා තියෙනවා. ධර්මයේ තේරුම් නොගෙන අනාන්තගත වෙද බුද්ධලයාට වඩා ආස්වාද ජනක සමාධියක් ලබා දී ඔහු මෙද තබා ගන්නවා සතරට. ඔහු දන්නේ ඒක ඇතුළේ විවිධ කොටස් තියෙනවා. සාමයන් පසුපසේ අනුබුද්ධලයා නැවත විඳින්න ඕන තම නිසා නැවත නැවතත් පුරුදු උපතක් හම්බ වෙනවා ඒක ඉඳලා දන්නේ නිසා ඔහු ආස්වාදයේ පිටපතම යනවා ආදීනෝ දකින්නේ. ඒ නිසා අපට නිස්සාරණයක් කවදාවත් ඕන. දැන් බුදු පියාණන් වහන්සේ වදාළ නිස්සාරණේ නමුත් නිස්සරණේ වදාරන්ට පෙර උන්වහන්සේ ආස්වාදයේ ආස්වාදයේ වශයෙන් මනමින් පැහැදිලි කරගත්ත සමාජයට පැහැදිලි කරලා දුන්නා. ආස්වාදයේ තුන තියෙන ආදීනව අනිවාර්යෙන් තේරුම් ගන්න ඕන. අනිවාර්යෙන් ආදීනව තේරුණ දිනකට තමයි මිදෙන්න ඕන. සංසාරයේ නැවත නැවතත් උපතට හේතු ඉතුරු කරමින් මේ අරමුණු රසෙ විඳීම නැමැති දාපින් එක සුවේට සීමා වෙලා ලාභාලාභ සැප දුක් දින්දා ප්‍රසංසාදීන් මේ සියලු අල්ලා ගැනීම වලට යටත් වෙනවා. අනන්ත වාරයක් උපදිනින් මැරෙන්නේ දුක ඉවරයක් නැතුව දුක් විඳිනවද? හේතු බලාපොරොත්තු වෙන සසරින් අපට ඇති සැපේ සසරින් නිවීමය. සසරින් නිවීම කියලා කියන්නේ මරණයෙන් පස්සේ පහත හරි ජනක යන්නේ එහෙම නෙවෙයි. සසර කියන වදිනට අර්ථයක් ගන්න. ස්කන්ධ ධාතු ආයතනයන්ගේ තරක්. ස්කන්ධ ධාත ගන්නවා ධාතු තව දෙනවා ආයතන තව දෙනවා. ඒක දෙන්නේ අරමුණ. ඒ අරමුණ හට ගන්නවා නැති වෙනවා. ඒක තමයි සමුදය ධම්ම. සබ්බන්ත නිරෝධ ධම්ම. අපිට පිටින් යනවා. අපි ඒ හට ගන්නදී ස්වභාව කොට ඇදි දෙයක් නැතිව ස්වභාව කොට ඇදි දෙයක් කියන ප්‍රතික්ෂේප කරලා අපි අපට ඕනෑ විදිහට මේක ආස්වාදයකට මැදි කර ගන්නවා. ඒ මැදි කර ගැනීම සසරට අසු වීමේ මගේවත් ආදීනෝයයි. මෙන්න මේ කාරණා අධික තථාගත බුදු පියාණන් වහන්සේ සස්සගතවසන් ඉදිරියේ කොතොමන වේලාවක් අරගෙන පැහැදිලි කළාද ඒ මා දන්නේ. අපට තේරෙන විදිහට මේ පැහැදිලි කළේ. අන්න. ඉමස්මින් චතන වේයාකරණස්මින් වංජමානේ. මෙන්න මේ විදිහට තමයි ඔය ඉමස්මින් චතන වේයාකරණස්මින් වංජමානේ කියන්නේ. ශාස්ත්‍රීය ස්වභාවයෙන් අත්කලමතාන යෝගයේ ආරම්භයේ මුලා වීම සහ කාම සුදාලිකාන යෝගයේ රූපාදී අරමුණට මුලා වීමේ ආස්වාදය සහ ආදීනව මනවින් පැහැදිලි කරන එක තමයි ව්‍යාපෘයා තරණස්මින් ගඤ්ඤමානි කියන්නේ. අන්නේ පැහැදිලි කිරීමක් සමග ආයස්මතෝ කොණ්ණඤ්ඤස්ස ආයස්මත් කොණ්ණඤ්ඤ තෙරුන්ත විරජං රජස් නැති වී තමලං කෙලස් නැති ධම්මචක් කොමුදපායි ධම් අසපහලුණා ඔබට කවදා හෝ සසර දුකින් මිදෙන්නට ධම් අසපහල වේවි. ඒ ධම් අසත තමයි හමු වෙන්නේ යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං යෝධ ධම්මං. අනේ අපි ආමගුල්ලුස්සෝ යනකොට සමහර ආමගුල්ලුස්සෝ ලබ්ධහලා කියනවා යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං යෝධ ධම්මං. මොනවා දැනගෙනම නේ ගහලා තියෙන්නේ. මරුණා මිනිස්සෙක් මරුණා කියන්නේ නේ ගහලා තියෙන්නේ. ඒ මිනිස්සයා මෞපියන්ගේ හිතෙන් සාහරගත්තද නැති වුණා. කොච්චර ග්‍රාම් නේද? කොච්චර ලෞකිකද? ලොබ්බොච්චර අරුත් හිනද? එහෙම දන්න අය කියලාද? මෙය කිසිවිටකත් ආමබුලට දහන්න ගැලපෙන දෙයක් නෙමෙයි. ජීවිතේ තුන් ආයතෙන් එක්සයිතකදී සමා විසින් තේරුම් ගත යුතු දෙයක්. යම් කිංච සමුදය ධම්මං කියලා කියන්නේ ඇසට කනට නාසයට දිවට කයට හමු වෙන ආරම්භණයක්. ප්‍රසාදේ ගෝචර රූපේ ආලෝකයේ මනසිකාරයේ උදව් කරගෙන හට ගන්නා වූ පංචස්කන්ධේ නැත්නම් රූප ආරම්භණය. ලෝකේ හඳුනා ගන්න අවශ්‍ය වෙනවා. ඒක සමුදය ධම්මං කියලා කියන්නේ හේතුප්‍රත්‍ය හටගන්න එක සමාහිත දෙයක්. ඒක උදාහරණයකට විස්තර කරේ නැහැ. අපි මේක විකෘති කරන්න යන්නේ නැත්නම් ඒකට ඕන විදිහට නම් ඒකට පවතින දෙනවා නම් සබ්බම්පං ඒ සියල්ල නිරෝධ වෙනවා. ඒවා නැති කරන්න දඟලන්න ඕනේ. නිරෝධ ධම්මං ඒකත් නැතිවීම ස්වභාව කොටසක් දෙයක්. දැන් මේ ස්වභාවිකත්වයට විරුද්ධව අපි කළ වරදකමක් තියෙනවා. අන්න එතන තේරුම් ගන්න. සමුදය ධම්මං හටගත්තාම අපි ඒක මම වගේ මගේ ආත්මයට අල්ලා ගන්න ගියා. දැන් ඒකට නිරෝධ වෙන්න බැරි වුණා ඊට පස්සේ. ඒ නිසා අපි නැවත උපතට අරමුණක් ගන්නානුසේ හේතුවක් තබා නැති වෙන්නේ. එතකොට සම්බන්තන් නිරෝධ ධම්මං නෙවෙයි. අල්ලාගෙන නැති වුණා. හේතුපත්යන්ගෙන් හටගත්තා. නැති වෙන්න රොදි අල්ලාගත්තා. අල්ලගත්තාම අල්ලගැනීම නිසා නැවත උපතට හේතුවක් තබා නැති වුණා. මෙන්න කොන්නන්නේ තවතර 15 වෙනවන. අරමුණ අල්ලගෙන නම් කවදාවත් සතරින් ගෙන් තහම් වෙන්නේ. එහෙනම් කොන්නන්නේ තවස තේරුම් ගත්තා. රූපේද, ශබ්දේද, ගන්ධේද, රසද, ස්පර්ශේද, හොඳද, නරකද, උසද්ද, පහද කියලා බෙදන්න ගියාමයි අහුවෙන්නේ. එතනින් එහාට රූපාකාර හෝ අරූපාකාර ඥානෝ මෙහා එක ටිකක් ලොකුයි කියලා අල්ලගන්න ගියාමයි අහුවෙන්නේ. ඒ නිසා අන්තිම බාල තැන ඉඳලා ඉහළම තැන දක්වා කිසිදු අරමුණක් ඇති වෙන නැති වෙන දෙයක් විනා අල්ලා ගන්නට දෙයක් නැති බව පන්නන්නේ තවසකට වුණා. එන්පසු එතුමන් මේ අල්ලා නොගැනීම නැමැති ප්‍රතිපදාවේ හැසිරුණායකට කියන අරස්ථානික මාර්ගය යන විදර්ශනා කරනවා. මේ වන විට අල්ලාගෙන තිබිච්ච මුලා වහන්සේගෙන් දුර වුණා. නැවත අල්ලාගෙන නැති වුණා. මේකට කියනවා උපන් අකුසල් දුරු කිරීම, උපන් අකුසල් නොඉපදීම කියලා. ඒ ප්‍රතිපදාවේ හැසිරෙන නඳුන් පිළිවෙත හැසිරෙනවායි කියලා කියනවා. එනම් ධම්මස පහළු පහද පහදාගත් පාදාගත්තායයි නඳුන් පිළිවෙත හැසිරෙන්නේ. මතක තියාගන්න. ධම්මස පහළු නැති කෙනෙක් කිසිවකට මධ්‍යම ප්‍රතිපදාවක් පෙරෙන්නේ නැහැ. ඔවුන් හිතන්නේ නෑරුණා. දැන් බලන්න මේ සියුම් විග්‍රහය. බුදුරජාණන් වහන්සේ මේක පැහැදිලි කරන්න කොතරම් මේ පිළිබඳ උන්වහන්සේට ප්‍රායෝගික අවබෝධයක් තියෙනවද? දැන් ඕක තමයි ධම්මස පැහැදීම සහ කල්යාණ මිත්‍ර සේවනය තුළින් ධර්මය දෙනවා කියලා කියන්නේ අනිත් පැයට. ගුරුවරයා දත්දී ගෝලයාට දෙන්නේ මෙන්න මෙහෙමයි ධර්ම ශාස්ත්‍රය යන විදිහ. අපි මත පරස්පරම් පරවට යනවා කියන්නේ කටපාඩමින් ගෙනියනවා විතරක් නෙවෙයි. දැක්ක දේ ගුරුවරයා ශිෂ්‍යයාට කියලා දුන්නාම එයත් ඒක දකිනවා. එන්න මේ දැක්ක දේ කියලා දෙන ප්‍රතිපදාව කිසියම් ආසනාවකට අපේ රටේ ඉතිහාසය තුළ කිසියම් දවසක කටපාඩමක සීමා වී පොතක සීමා වී දැක්ක අයගෙන් හිස්සුනේ ඒ ආදීනවේ තමයි අපි තාමත් මේ විදිහේ. පාඩම් කරගත්ත බුද්ධාගම, කටපාඩම් කරගත්ත බුද්ධාගම, විභාගයේ තියෙන බුද්ධාගමක් කරුණාම ප්‍රායෝගික නැති බුද්ධාගම ප්‍රතිහිර වෙලා. ඒ නිසාම එන ගැනීම, කුටා ගැනීම, කපා ගැනීම, අසහනයන්ගෙන් පිරිලොවක්, අබෞද්ධයෙන් පමණක් නොව බෞද්ධයෙන් තුලක්, පීයන් තුළ පමණක් නොව පැවිද්දන් තුලක් වර්ධනය වෙන බව ඔබට පේනවාද? කාමයේ සැනසීම හොයන්නේ නැනේ කවුරු? කාමයේ සැනසීම නිහඬ නැහැ. පරලෝකත නිහඬ නැහැ. මෙරිලා නිවන් ලබන්න නිහඬන්නේ. අනාගත බුදුහාමුදුරු දකින්න නිහඬන්නේ. අද දකින්න නිවනක් බුදු සමීපව පැහැදිලි කරන්නේ. දැන් දකින්න නිවන. දැන් ඔබ මුලා වුණත් ඔබ සතරේ දැන් ඔබ දුටුව දැන් ඉඳහස්. ඒකයි මේකට සාන්දිටික විපාක කියලා කියන්නේ. ඒ මොහොතේදීම. දුටුවා නම් ඒ මොහොතේදීම. ඒ නිසා අදහවත් බෞද්ධ පින්තුන් තේරුම් ගන්න. පිළෝගුරු බුදු පියාණන් වහන්සේ ඉතා විනිස මහන්සිය ලෝට හිලකල මේ ධර්මතාවය පිළිබඳව උන්වහන්සේ වදාළ අනායකයක් මම මතක් කරලා දෙනවා. තථාගතත්වේදිසස්ස ධම්ම විනේ දිවතෝ විරෝචති නෝ පටිච්ඡන්නෝ. උන්වහන්සේ මනමින් අරුවක කර දෙනවාද මේ ධර්ම විනය වැසුනේ නොබබලයි. නෝ පටිච්ඡන්නෝ විවතෝ විරෝචති විවෘත වූයේ බබලයි. විවෘත කරගන්න, විවෘත කරන ඔබ අනුගමනය කරන්න ඔබට තේරේවි ඔබේ හදවත තුළ බුදුන් මැද ඉන්න බව. ඔබට බුදුන් නැතිව තුලන්න ඔබට තේරේවි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම ධර්මයේ වර්තමානයේට අදාළ සජීවී ධමයක් බව. ඔබට තේරේවි ඔබ මහා විශාල කටපත් අතින් දුටු කන්තු වෙනවත් දාපෙන්නේ කිය සුවේක වඩා කොතරම් විශාල අසම්පිත බව මේ ධර්මතාවය තුළ ඔබට ලබා දෙනවාද කියන්නේ. මෙන්න මේ තත්ත්වයේ තේරුම් ගැනීම සඳහා තව තවත් ධර්මයේ ශ්‍රවණය කරන්න, තව තවත් කල්යාණ මිත්‍රයන් සොයා යන්න, තවත් නිර්වල්ලව භාවෝධ කරගන්න. ඊට ඔබ අවතීර්ණ වෙනවා ඇති සදාව තමයි දුන් පිළිවෙත. එතකොට තමයි ඔබට ජම්කින්ජ සබුදේ ධම්මං සබ්බං තන්නිසෝ ධම්මං කියන එක තේරෙන්නේ. මරණයෙන් පස්සේ ඒක ගහලා නැහැ. අවුරුදු 15 16 17 වෙනකොට මේ දරුවන්ට හම්බ වෙන අර පිටස්පීඩාව වෙනවා වගේ ටර්නින් පොයින්ට් එකක් මත හැරවුම් ලක්ෂයක්. මෞපිය පාලනේ ඉවත් වෙනවා, පාසලේ දහම් පාරවලුත් ඉවත් වෙනවා තමයි. දැන් ඔබට තීරණයක් ගන්න සිද්ධ වෙනවා. පුරාව සූදුව දුරාචාරය නැමති විනාශකාරී ප්‍රතිපදාවට ඔබ යන්න ඕන. මේ ආධ්‍යාත්මික සැනසීම නැමති ප්‍රතිපදාවට යන්න ඕන. එහෙමනම් ඔබට රැකියාව, ශාරීරික මානසික නිරෝගී බව, යහපත් විවාහය, යහපත් දුරුවන් මේ සියල්ල මේ තුල ලබන්න පුළුවන්. යතුමකින් තරව. බුදුදහම තේරීම තරම් හොඳ දෙයක් නැත්නම් වාසනාවන්ත දෙයක් සාර්ථක ජීවිතයකට ගාජීතයකට මා දකින්නේ. මේ සියලු විවාහ අවුල් සද්ධර්මයේ නැති කිම තුලයි. සද්ධර්මයේ තේරුම් ගත්තාම විවාහය දෙකට වෙන්නේ නැහැ. 70%ක් නෙමෙයි 100%ක් සාර්ථක යුග දිවියන් ගත කරන්න ධර්මයේ උපයෝග කරගන්න. සමාජයේ නොදන්නේ මෙන්න මේ බුදුමහමඳුර විවාහයට විරුද්ධ වුණා දරුවන් එපාසුව කියලා හිතන්නේ. එහෙමයි මිනිස්සු කල්පනා බණ ඇහුවොත් එහෙම ඔක්කොම පැහැලා කැලේ යන්නේ. කොහේ තියෙන මුණාවල් දන්නේ නැහැ. අපේ මුලාව දුරු කර ගැනීමට අපි ජීවත් වෙන මඟ තුල බුදුන්වහන්සේ අදාළ දේ උපයෝගී කර ගැනීම. අපට තියෙන වගකීම් එකකින්වත් මගහැරෙන්න ඕනේ නැහැ අපි. වගකීම නැමෙයි. අල්ලා ගැනීම නැමෙයි. අල්ලා ගැනීම දුක් දින වෙනවා. අල්ලා ගැනීමෙන් තොර මේ කටයුතු කරන මාර්ගය යන්න ඔබට පුළුවන්. එවිට ඉහත්මාසෙන් ඔබට බුදු පියාණන් වහන්සේ වදාළ සංසක්ය සුඛයට 16න් 15 මරි වචනෙන් කියනවා නම් ස්තනපීම තාත්තකවන්න ලැබෙනවා. ඔබ මේ ප්‍රතික්ෂේප කරලා සතුට ගන්න යනවද? මුළු ජීවිත කාලයම සතන් කරන්න. ඔබට හම් වී 16න් එකක සැපතක් සමග 16න් 15ක අතෘප්තිය. ඒ ඔබට හොඳනම් පිළිගන්න. අපි පැහැදිලි කරන්න ගන්න ඒක නෙමෙයි. මේ දහම් දීපේ යන නම මේ රටට උරුම වුණේ මෙන්න මේ ගැඹුරු දහම තේරුම් අරගෙන ඕනෑම ගැටමකදී ගැටමක් බවට පත් කරගන්නට තරහා ගන්න පුළුවන් ශක්තිය. ඕනෑම තැනකදී යටින් හිතේ තක්තිය ගන්න සිනාසෙන්න පුළුවන් හදවතකින් දේශීය විදේශීය ආදී වශයෙන් දැක්කල පිළිකුත් නොනක් ඇති. සංඝාසීරි ජාතියක් කියන මේක උරුම වුණේ මෙන්න මේ දහම හදවතේ තියෙන මිනිසුන්ගෙන් පිරි රටකටයි. යලිත් තේසේ ප්‍රාන්ත නම් දහම හදවතේ තියෙන මිනිසුන්ගෙන් පිරයක් පිළිවෙන්න වෙනවා. අපේ උත්සාහයයි. යලි යලි ධර්මයේ ශ්‍රවණය කිරීම තුළින් ඔබ ආස්වාදේ ආදීන දැක ඒ නිවන මඟ තේරුම් අරගෙන ඒ දාව තීරණයවන්න ඒ බුදුන් දැක නිවන් දකින මඟයි. එසේ කර ගැනීමට ඔබට ප්‍රඥාව ලැබේවා කියන සුභාංශිස්සමේ කරමින් අදත් ධර්මානුශාසනාව නිමා කරනු ලබනවා. සමදිනාට පෙරවන් සරණයි.